තිසරණේන සද්ධෙන් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සදහවත් වාසනාවන්ත පින්තුනි, උපාලි මහත්මාත්, මාලනී නෝනත් මාසිකව ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන දානමය පින්කමයි අද දිනත් මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතාම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරන මේ දානමය පින්කම ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ධාර්මිකව මහන්සියෙන් උපයා ගන්න වස්තුව වියදම් කරලා හැම මාසෙම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානේ පූජා කරන පින්තුන්. ඒ නිසා එක එක අතකින් ස්වාමීන් වහන්සේලාට ශක්තියක් දීමක් වෙනවා. අනිත් අතින් මේ සම්බුදු ශාසනයේ චිරස්ථිතිය සඳහා කරන කැපවීමකුත් වෙනවා. ඉතින් ඒ සඳහා අදත් මේ සෝදානම් කරගෙන ආපු දානේ අග්‍රභාගය අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී ඒ උතුම් නික්ලේශී සම්බුදු ගුණයට පූජෝපහාරයක්සේ සලකා අපි පූජා කරමු. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරන අවස්ථාව උන්වහන්සේ මේ ලෝකයේ කෙරෙහි කළා වූ අප්‍රමාණ කැපවීම අප සිහිපත් කළ යුතුයි. සාරසංඝ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් උන්වහන්සේ සම්බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම පිරුවා. ඒ පාරමිතා ධර්ම පුරණ කාලයේහි සෝසාගරේ ජල දෙකම් රුධිරම් අදාසී භූමින් පරාජය මරං සමදාසි දානම් මේ රූපමාන මදිකංච සමෝලි සේසං කේතහර පාදික තරං නයනං අදාසී කියලා සඳහන් කරනවා. මහසාගරේ ජලයට වඩා උන්වහන්සේගේ ශරීරයේ ලේ දන් දෙලා තියෙනවා. මේ මහා පොළොවට වඩා සම්බුද්ධත්වයේ උදෙසා සිය සිරුරේ හිමස් දන් දීලා තියෙනවා. ඒ වගේම මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. ආකාශයේ ඒ තාරකාවට වඩා සිය නෙත් සිය තිනෝ කොටා දන් දීලා තියෙනවා. මෙතන අප්‍රමාණ පරිත්‍යාගයක් උන්වහන්සේ කළේ අපට සසර දුකෙන් නිදහස් වන්නටත් අපා දුකෙන් නිදහස් වන්නටත් මාවත විවර කරලන්නට. එනිසා උන්වහන්සේගේ අප්‍රමාණ කැපවීම මෙන්ම උන්වහන්සේ තුළ පැවතියා වූ අරහං සම්බුද්ධාදී ඒ උතුම් සම්බුදු ගුණ සීපත් කරන මොහොත බුද්ධානුස්සතිය වැඩෙන අවස්ථාවක්, බුදු ගුණානුව සිහිය වැඩෙන අවස්ථාවක් ඒක භාවනා වශයෙන් සඳහන් කරනවා. ඒ නිසා මේ ලෝකයේ පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් සිය චිත්ත සංතානය ඉහළටම දියුණු කරගත්තා වූ ඒ මහෝත්තමයන් වහන්සේ වෙනුවෙන් ඔබේ නෑතින් පූජා කරන්නා වූ සෝදානම් කළා වූ මල් මහන් සුවඳ දුන් ආහාරාදී මේ සියලු පූජා ද්‍රව්‍යයන් උන්වහන්සේගේ නික්ලේශී සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක් සේ සලකා අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජා පවත්වමු. මෙසේ සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් දැනට කරගන්නා වූ මේ පුණ්‍ය ඵලය කුසල ඵලය අපනමින් මියගේ ඥාතීන්ට සුගතිගාමි වීම සඳහා සසර යම්තාක් සත්‍යයන්කින් අපේක්ෂාවකින් සිටින්නම් ඒ හැම දෙනාගේම සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා උපාලි මහත්මාට, මාලනී නෝනට, ගෑමර දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාගේම සියලු යහපත් ඇතුමන් සඵල කරගන්නටත් මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරදී සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාන්ති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බධානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝ ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පෝජයේ පෝජනීයන්තං පෝජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පෝජයාමි මුනින්දංස සිරිපාද සරුහේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතායි ආයෝ තථායාති විනාශ භාවන් අදේවාසේතුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාය පටිගන්හාසු මුද්දම අදේවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාසු මුද්දම අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුද්දම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා සාදු හොඳයි උපාලි මහත්මාත් මාළනී නෝනත් මේ වෙලාවේ සියදෑතින් සෝදාන කරපු දාණය මහා සංඝරත්නයට පූජා කරන්න බලාපොරොත්තු වන අවස්ථාව තෙම් පින්නතුන් දන්නවා ස්වාමින් වහන්සේ කෙනෙකුගේ තියෙන වටිනාකම ඒ වගේම සංඝ සත කොට දානයක් පූජා කරන අවස්ථාවේදී අපේ සිත පවත්නා ගත යුතු ආකාරය ඉතින් මේ සම්බුද්ධ ශාසනය ගත්තොතින් ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ රත්නයක් අප සිහිපත් කරනවා බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය කියලා. බුද්ධ රත්නය කියලා කියන්නේ මේ දහම අනාවරණය කරපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ධර්ම රත්නය කියලා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තු ඒ ලෝකේ යථාර්ථය. සංඝ රත්නය කියලා කියන්නේ ඒ දහම වෙනුවෙන් සිය ජීවිතය කැප කරලා එකතකින් තම ආධ්‍යාත්මික දියුණුව සඳහා අනිත්‍යයෙන් මේ උතුම් සදහම් පරිවිඩය මේ දුර්ලභ සද්ධර්මය ලෝකේ බොහෝ කාලයක් ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වුණු සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගෙන් සෝභමාන වුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ඊටාම ස්ථාවරව මුල් බැසගත්තෝ. ඒ වගේම මහා මහින්ද පැණි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච අරිට්ට ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා භූමිකලිය තුළ ස්ථාපිත වෙච්ච අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ සිටින, අනාගතයේ මේ සාසන ඇතුළත් වන කියන තුන් කාලයේ තමයි මේ මහා සංඝරත්න වෙනුවෙනි අප දානයක් පූජා කරනකොට පූජා කරන්නේ. අන්නේ පූජාව පින්නතුනි උන්වහන්සේලාගේ ගුණ සලකාගෙන අපි කරන්නේ. සෝපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න කියලා කියනවා. මේ කරුණු හතරෙන්ම කියන්නේ ආරස්තනගේ මාර්ගය තුළට බැසගත්තු කියන එක. උන්වහන්සේලාගේ ජීවන ප්‍රතිපදාව තමයි ආරස්තනගේ මාර්ගය කියලා කියන්නේ. ඒ වගේම ආහුනේය, පාහුනේය කියලා ගුණ දෙකක් තියෙනවා. දුර ඉඳලේ උනත් ගෙනල්ලා පූජා කරන්න සුදුසු පිළිසක්. ඒ වගේම ආගන්තුකයන් වෙනුවෙන් සෝදානම් කරකෝ ඊටම ප්‍රණීත ආහාර පාන පූජා කරන සුදුසු පිළිසක්. ඒ වගේම දක්ෂිනේය කම්පන අඳහගෙන පුණ්‍යානුමෝදනා කිරීම බලාපොරොත්තු වෙන් තමන්ට සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා යමක් පූජා කරන සුදුසු පිළිසක්. අංජලි කරණීය ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසු පිළිසක්. අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්ස ලෝකයාගේ පින්නමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම වූ පිංගෙත පුඤ්ඤස්සේත්‍රි වශයෙන් සලකන්නේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පැවිදි වෙච්ච දවසේ පටන්ම සිය ජීවිතයේ සම්පූර්ණයෙන්ම සම්බුද්ධ ශාසනයෙන් කැප කරන පිරිසක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් කරන හැම දෙයක්ම ඉගෙන ගියාට වෙනත් ගමනක් බිමනක් ගියත් මේ හැම දෙයක්ම කරන්නේ මේ ශාසනික දීමව සඳහා. උන්වහන්සේ උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම කරන්නේ මේ සම්බුද්ධ ශාසනය කියලා සිටිය සඳහා සිය ආධ්‍යාත්මික දියුණුව සඳහා කරන කටයුත්තක්. ඉතින් අන්නේ එවැනි ගුණ ඇති පිරිසක් වෙනුවෙනොයි ඔබ මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ශක්තිමත් වුණු පමණට තමයි අපට මේ සද්ධර්මය අහන්නට ලැබෙන්නේ. ඒ සද්ධර්මය අහපු පමණට තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ ජීවමාන වන්නේ. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සජීවී කරන ජීවමාන සාධකයේ වන්නේ ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ පිළිබඳව මන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන පින්තුන් හැටියට ඔබ නිරතුරුව තමන්ගේ ධනය මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා සිටිය සඳහා නිර්ලෝභීව පුද කරන පූජා කරන පින්තුන්. ඒ නිසා ඒ තමන් කරන්නා වූ සියලු පින්කම් නිරතුරුව සිහිපත් කරලා මුගක් සතුටටපත් වන්න. ඒ නිසා ඔබ ලබා දෙන ශක්තිය තමයි මේ ස්වාමීන් වහන්සේලා සියලාදී ප්‍රතිපත්ති පුරාගෙන මේ විහාරස්ථානය තම මැනවින් පවත්වා ගනිමින් මේ ලෝකයා වෙනුවෙන් සදාම් පණිවිඩය රැගෙන යන්නේ. ඒ නිසා ඔබේ දරුවන්ට ඔබ යම් සිවිය දමන් කරනවා නම් අන්න ඒ වගේම කියලා හිතලා තමයි ඔබ මේ ශාසන පූජා කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ගැන ඔබේ ජීවිතයේ කුමන හෝ මොහොතක සිහිපත් කරනවා නම් ඔබට ඒක ලොකු මානසික සතුටක් ආධ්‍යාත්මික සුවයක් ඇති කරගන්න පුළුවන්. අනේ අපි හරි හම්බ කරපු දේවල් අපි මේ ස්වාමීන් වහන්සේලාගේ පහසු වියලෙනේ සඳහා පූජා කරා නේද කියලා අන්නේ සිතුවිලිෙන් දැටි කරගෙන ඔබේ දෑතින් පූජා කරන්න බලාපොරොත්තු වන ධාර්මික උපයාගත් වස්තුවෙන් සම්පාදනය කරපු මේ දාණය සරොත් මොකලන් ආදී ඒ උතුම් මහා සංඝරුවන විශේෂයේ පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය උපාලි මහත්මාගේ මාළනී නෝනගේ නමේ විනියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා පිණිසත් ආදරණීය දරුවන්ගේ ජීවිතයේ සුභසිද්ධිය සඳහා හේතු වාසනා වේවා කියන පැතුමත් ඇතුව මේ හැටියට වාක්‍යයේ කියන දාණය සංසතුපට පූජා කරමු. ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්සදේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්සදේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්සදේම එච්චතම් පත්‍යතං තුයං කිප්පමේව සමෙජ්ජතු සම්දේ පොරෙන්තු චිත්ත සම්පපා චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිර්වාණ සම්පත්තේ ඉමේනාතේ සමෙජ්ජතු. හොඳයි පින්තුනි, බොහොමත්ම සතුටටපත් ගන්න මේ මාසයේ දානමය පින්කමත් මේ තාම මැනවින් සිද කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤංචේ පුරිසෝ ඛෛරා ඛෛරාතේ සම්පුනබ්බනම් සම්මේ ඡන්දං ඛෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. යම් කෙනෙක් පින්කමක් කරනවා නම් ඒ දින නැවත නැවත නිතර නිතරම කරන්න. ඇයි ඒකට හේතුව? ඒ දින කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට සැපත එකතු කිරීමක් හැටියට සඳහන් කරනවා. ඉතින් අපි දානමය වශයෙන් පින්කමක් කරත්, සීලමය වශයෙන් පින්කමක් කළත්, භාවනාමය වශයෙන් පින්කමක් කළත්, ඒ ත්‍රිවිධ පුණ්‍යයන් කියනවන්නේ අපේ හිත පිරිසුදු වීම. හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය, මාන්නය ආදී මේ අකුසල විතරක දුරු වෙනවා පින්කම් කරනකොට. අන්නේ අකුසල විතරක දුරු වෙන ප්‍රමාණයට තමයි හිත පිරිසිදු වෙන්නේ, හිතේ සතුට දිනු වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුගේම බලාපොරොත්තු සතුට. අනේ සතුට බලාපොරොත්තු වෙන තමයි බොහෝ දෙනෙක් ජීවිතේ බොහෝ දයක් කරන්නේ. අනේ ඒ ක්‍රම අතුරින් බුදුහාමුදුරේ දේශනා කළේ සතුට ලබන ප්‍රධානතම දේ හැටියට දේශනා කළේ සතියෙන්ද පරියෝධපන කියපු විදියට සිය සිත පිරිසුදු කර ගැනීම, සංවර කර ගැනීම, දමනය කර ගැනීම කියලා. ඉතින් දානය දෙනකොට අපේ හිතේ තියෙන ලෝභය යටපත් වෙනවා. සීලය රකින්නකොට හිතේ තියෙන ද්වේෂය යටපත් වෙනවා. ඒ වගේම මෛත්‍රිය වඩනකොට, සතිපට්ඨානය වඩනකොට හිතේ තියෙන මෝහය දුරු වෙනවා. ඉතින් මෙන්න මේ තින්කම් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල විතරක් යටපත් කිරීම. ඉතින් දානය දෙන අවස්ථාවේදී හිත කොච්චර පිරිසිදුද? ඒ වගේම පංචශීලය රකින්නකොට අපේ ජීවිතේ කොයිතරම් රැකවරණයක්ද, ආරක්ෂාවක්ද? අපි මෛත්‍රිය වඩනකොට අපේ හිත කොච්චර සුවපත්ද? අපි සතිපට්ඨානය වඩනකොට වර්තමානය තුල සිත තියාගෙන ආනාපාන සතිය අපි වඩනවා නම් අපි අතීතයේ නිරුද්ධ වුණු දේ ගැන අපි නොනින් දකිනවා. අනාගතයේ තාම කැමිනේ නැහැ කියන එක අපි දකිනවා. වර්තමානය තුලත් අනිත්‍ය දකිමින් අප මේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයම මිදලා කෙලසුන් ගැන මිදෙන්න අපට පුළුවන්කම තියෙනවා. අපේ හිතේන නීවරණ තුරින් ප්‍රධානතම නීවරණ දෙකක් ගැන පංච නීවරණ දෙදක්වනවා. ඒ තමයි උද්දච්ච, කුක්කුච්ච කියන නීවරණ දෙක. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවය. වෙනත් විදිහකින් කියනවා නම් සිත විවිධ අරමුණු වලට යනවා. විශේෂයෙන් අතීතයේ සිදුවෙච්ච දේකට යනවා, නැත්නම් අනාගතයේ සිදුවන දේකට යනවා. මෙන්න මේ හිතේ විසිරුණු බව තියෙනකොට අපට හිතේ පැහැදිලි සැනසීමක් නැහැ. අනේ නිසායි උද්දච්චය දුරු කරගන්නට මේ වර්තමානයේ තුල හිත තියා ගැනීම විශේෂයෙන් සමතරමුණක, ඒ අතරත් විශේෂයෙන්ම ආනාපාන සතිය තුල හිත තියාගන්න පුළුවන් නම් මෙන්න මේ හිතේ විසිරුණු ගතිය අඩු කරගන්නට පුළුවන්. අනිත් අතින් කුකුච්චය. කුකුච්ච කියන්නේ තමන්ට කරන්න බැරි වුණු හොඳ දේවල් සහ තමන්ගේ අතින් සිදුවෙච්ච අඩුපාඩු ගැන සිහිපත් කිරීම. අන්න ඒකට හේතු වන්නේ අපේ අතීතයේ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා, අනාගතයේ තාම කැමිනි බව දන්නේ නැති නිසා. අන්නේක දුරු වෙන්න නම් මේ කුක්කුච්චය නැත්තම් හිතේ තියෙන පසුතැවිල්ල දුරු වෙන්නට නම් අනිත්‍ය සංඥාව වඩන්නට ඕන. ඒ නිසා සති සම්පජඤ්ඤය කියන කුසල විතරක දෙක තමයි මේ උද්දච්චය සහ කුක්කුච්චය දුරු කර ගැනීම සඳහා කියන ප්‍රධානතම ක්‍රියාමාර්ගය. වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා දෙක. අන්නේ නිසා පිටකින් දෙක හරිය වර්තමාන මොහොත තුළ හිත තැම්පත් කරගන්නට දක්ෂ වෙන්නට ඕන. අනේ වර්තමාන සිතේ අනිත්‍යතාවයක් දකින්න පුළුවන් නම් අපට මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච කියන විතරක දෙක, අකුසල විතරක දෙක දුරු කරගන්නට, හිතේ සැනසීම ඇති කරගන්නට අපට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ ගැන කල්පනා කරලා ඔබේ ධර්ම මාර්ගය තව තවත් පිරිසුදු කරගන්නට, උනන්දු කරගන්නට අධිෂ්ඨාන කරගන්න. ඉතින් අදත් මේ ශ්‍රද්ධාවෙන් දානය පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් ආධ්‍යාත්මික ශක්තිය අප නමින් මියගිය ඥාතීහු ධනමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීනට ගාථාව කියන පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මාදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයට රැක දෙත්වා. විශේෂයෙන් පාලි මහත්මාගේ මාරේ නිනෝනගේ ආදරණීය දරුවන් දමිත මහත්මා, අරුණ මහත්මා, යසස් මහත්මා ඇතුළු ඒ පවුලල පිනතුණ හැම දෙනාටම දෙවියන්ගේ දෙහැම රැකවරණේ ආශිර්වාදය සලසා දෙමින් එයත්න් සිදු කරන ඒ වෘත්තීය කටයුතු අධ්‍යාපන කටයුතු වඩ වඩාත් සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවිරට පුණ්‍ය ආනෝදනා කරමු. එස්සාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා හොඳයි ඔපාරි මහත්මාත් මාළනී නෝනත් බොහොමත්ම සතුටට පත්වන්න මාසිකව සිදු කරන සංඝ සතු දානමය පින්කම මේ මාසයේ ඉතාම ලස්සනට අලංකාරවත්ව අංග සම්පූර්ණව සිය තින්ම සිදු කරගන්න ලැබුණා කියලා රැස් කරගත් මේ උතුම් කුසල් දහම් වල බලයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියේ චිර ජීවනයේ සැනසේවා ජීවත් වෙන කාලේ වැඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලා මේ අවස්ථාවේදී සිරගාඥා ප්‍රකාශ කරමින් කිමත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. යං කෙං කෙවිත්තං ඉදවා හොරං වා සංගේසු ආයන් රතනං පනේතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ ඒතේන සංචේන සුවත්ති හෝතු පයං විරාගං අමතං පනේතං යදජ්ජකා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනේතං ඒතේන සංචේන සුවත්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තා යතිකේ භවස්මින් තේකේන දීජා අවිරුල් හිජ්ජන් දානිබ්බන්ති ධීරායතායං පදීපෝ ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සංචේන සුවත්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ බුජෝජ සුහජෝජ සුවචෝ චස්ස මුදුවනති මානී සන්තොස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක වන්ති සන්තේන්ද්‍රයෝච පපෝච අප්ප ගම්බෝ කුරේ සුවරනු කින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයොම් සුඛිනෝ වාකේ මිනෝ හන්තු සම්බේ භවන්තු සුඛිනන්තා ඒකේචි පාන භෝතන්ති තසාවා සාවරාවා වායේ මහන්තා වා මජ්ජි මහරස්ස කානුක දෝලා දිට්ඨා වායේව අන්දිට්ඨායේ ච දෝරේ වසන්ති බෝතාවා සම්බවේ සේවා සම්දේ සංසා භවන්තු සුඛිතාන්තාන පරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත පච්චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්ඡය මාසායතානි යම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්ඛේවම්පි සම්බෝතේසෝ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තික්ඛං චරං නිසින්නෝ වා යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදවාහෝ දිට්ඨින්ච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ කාමේ සුබ්බිනේයගේ දං නහි ජාතු ගම්ම පුනරේති ඒතේන සංච වඤ්ඤේන සාතු ත්වං රතනත්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං සම්දේතියෝ විවඤ්ඤන්තෝ සම්බරෝගෝ නස්සතු මාතේ භවත්වන්තරා යෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති මෙනාතේ සමිජ්ජතෝ